නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උදෑසනම අහන්ට ලැබෙන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම නතුම්හ. මොකද්ද මේ දේශනාවේ නම? නතුම්හ. න කියන්නේ නොවේ. තුම්හ කියන්නේ ඔබගේ. ඔබගේ නොවේ. මේ දේශනාවේ නම ඔබගේ නොවේ. මේ දේශනාව වදාළේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට අපි ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මොකද? ශාස්ත්‍රු කියන වචනය සත්‍වවාහ කියන වචනෙන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ කාන්තාරයෙන් ඈතර කරවන ගල් නායකයාට කියන නමක්. එතකොට මේ සත්වයන්ව සංසාරයෙන් ඈතර කරවන්ට මාර්ගෝපදේශකය මාර්ගෝපදේශනය දෙන උත්තමයන් වහන්සේට කියන නම මොකද්ද? ශාස්ත්‍රු සත්තා. එතකොට අපේ ජීවිතවලට මාර්ගෝපදේශකත්වයේ සපයාගන්නේ අපි බුදුරජාණන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේට අපි කියනවා ශාස්ත්‍රුන් වහන්සේ කියලා. දැන් ඔබ මාර්ගෝපදේශකත්වයේ සපයාගන්නේ කාගෙන්ද? ඇත්තමද? දැන් මෙහෙම ඔන්න ප්‍රශ්නයක් එනවා. ආපු ගමන් කේන්දරය අරගෙන ඔන්න යනවා. ඉතින් ඒ කේන්දර බලන ඒ ජ්‍යොතිෂ කරනේ උන්නේ කේන්දරයේ බලකින මෙහෙමයි මෙහෙමයි අපල හරක් පැටියෙකු නිදහස් කරන්න බෝධි පූජා කරන දවස් 7ක් ඊට පස්සේ තව කියනවා මෙන්න මේවා මේවා කරන්න. දැන් ඔන්න දැන් මාර්ගෝපදේශකයක් දේශනයක් ලැබුණාද නැද්ද? ඊට පස්සේ අනුගමනය කරන්නේ කාවද? අර කේන්දරේ බලපු එක්කෙනාගේ මාර්ගෝපදේශකත්වේ නේද? තුන්සරනේ නෑ. එතකොට ඊට පස්සේ කියන මෙහෙමයි ගේ හදා ගන්න අසවල් දවසට නැකත තියෙනවා. අන්නේ බලන්න ගිනි කුන්න දිසාව බලාගෙන පස්පිඩල්. දැන් මාර්ගෝපදේශකත්වයේ කවුද? නැකත්කාරයා. ඔන්න ලෙඩ වුණා දරුවෙක් එක්කගෙන කේන්දරය අරන් ගියා. ගියාම කියනෝ නෑ මේ අම්මගේ අපලි දරුව පිටින් ගිහිල්ලා. ඔන්න ඊට පස්සේ අම්ම දිහා බලන්නේ වපරෙහින්. කවුද මාර්ගෝපදේශකත්වය දුන්නේ? නැකත්කාරයා, කේන්දරකාරයා. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආද? අන්න ශාස්ත්‍රුත්වය ඒ වගේ වෙලාවටයි ඕන කරන්නේ. අපේ මාර්ගෝපදේශකත්වය අපි කරන්ට ඕන දේ කියලා දෙන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ කියලා දීපු දේ තුල අපි ඉන්නවනම් අපි ඒ මතේ ඉන්නවනම් අන්න අපට ශාස්ත්‍රුත්වයක් අපි ලබාගෙන තියෙනවා. අපි පැහැදිලි මාර්ගෝපදේශකත්වයක් අරගෙන තියෙනවා. ඔන්න අපි පොත් කියවනෝනේ එක එක පොත්. ඔන්න අපිට පොතක ආරංචි වෙන මෙහෙම. හා අසුබ වඩන්න එපා. අනිත්‍ය වඩන්න එපා. ගිහියන්ට මොන භාවනාවද? දැන් ඔන්න අපේ ඊට පස්සේ මාර්ගෝපදේශකත්වෙ ඉන්නේ මොකද්ද? ඒ කියාපු දේ. එතකොට අපේ ශාස්ත්‍රුණාසෙ වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිය. එහෙම දේවල් වලට අපි අහු වෙනවාද නැද්ද? අහුවෙන්නේ නැත්නම් අන්න හරි. ඒ කියන්නේ ඒක තමයි ශාස්ත්‍රුත්වය කරා යනවා කියන්නේ. තමන් ශාස්ත්‍රුණාසී නමක් හැටියට බුදුරජාණන් වහන්සේ තෝරගත්තා නම් උන්වහන්සේ කියන දේ විතරයි කරන්න තියෙන අපිට. උන්වහන්සේගේ මතේ තමයි අපි ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. උන්වහන්සේ කාටවත් දේශනා කළා තියනවාද? මෙහෙම මේ ලෝක වලට අමතරව ග්‍රහයෝ 9ක් ඉන්නවා. මේ ග්‍රහය 9 දිනාගෙන් කලින් කලට අපිට අපල සිද්ධ කරන මේගොල්ලු. උන්වහන්සේ කාටවත් එහෙම දේශනා කළාද? එහෙනම් මේ අපි අතර තියෙන එහෙම අදහසක්. ඒක කාගේ අදහසක්ද? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. උන්වහන්සේ වදාළ දේකුත් නෙමෙයි. අපට අදාළ දේකුත් නෙමෙයි. නමුත් අපිට ඒ කල්පනාවෙන් අද නිදහස් වෙන්න බැරි තරම්ම ඒ වගේ මතවලට හිර වෙලා නැද්ද? අන්න ඒව බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච බමුණු මත. යථාර්ථය අවබෝධ නොකරපු මිත්‍යා දෘෂ්ටික අදහස්. නමුත් අපිට පේන්නේ මොකක් වගේද? දැන් ඒක අහලා අහලා අහලා අහලා බොරුවක් වුණත් දිගින් දිගට අහනකට අහනකට මොකද වෙන්නේ? ඇත්ත වගේ පේනවා. ඊට පස්සේ කියනවා නෑ ඉතින් චතුරාර්ය සත්‍ය ඇත්ත තමයි. මේකත් ඇත්ත. කියලා මොකද කරන්නේ? තමන් ඒක ගන්න ඒක ගන්න සිදුරක් හදා ගන්නවා. ඒ සිදුරෙන් ඊට පස්සේ ඒක ගත හැකි. ඊට පස්සේ කිනෝ ඉතින් ඕවක් ඇත්ත තමයි. නමුත් ඉතින් අපි මේවා සම්මුතියෙන් කරන්න එපා. ඕන්න ඊට පස්සේ ඒක ගන්නවා මේ විදිහට. තුන් සරණෙ තින්නේ නැහැ. අන්නේ තුන් සරණෙ නැති අය දැන් මේ දවස්වල වෙන්දේසි පොලට දාලා තියෙනවා. මොකද්ද තුන් සරණෙ? මේ බොහොම මේ ළඟපාත ඇන්කර් පැකට් වලට තුන් සරණෙ වික්කා. ඇන්කර් පැකට් එක කීයද? 127යි. තුන් සරණේ වටිනාකම 127යි. ඊරපර ලාභරි උගුණන 100 පැත්තේ බත් පැකට් එකට තුන් සරණේ වටිනාකම රුපියල් 25යි. බත් පැකට් එකක් දීපු ගමන් තුන් සරණේ විනාශ කරලා වෙන ආගමකට යනවා. කිරි පැකට් එකක් දීපු ගමන් ඇයි මේ? මේගොල්ලෝ ඇවිද ඇවිද හිටියේ කේන්දර පස්සේ, නැකත් පස්සේ, දේවාල පස්සේ මිසක් තුන් සරණේ අඳුනන්නේ නැහැ. ඔන්න තුන් සරණේ නැති ජනතාවට වෙච්ච දේ. මේ පින්තුන්ට මතක ඇති මම අනාවේකියක් කිව්වා. අනාගතේ පාදලි උන්නාසීලා ගෙන්නලා සෛත්වල කොත්තිවෘත කරන කාලයක් ඒවි කියලා. පසුගිය දවස්වල රූපහින් බලන්නේ ඒකේ ලකුණු. දකින්නේ ති රූපහින් බලපු අයට. ලකුණු පහළ වෙලා ඉනාකාලදී. එතකොට ඒ தත්ත්වයේ මත තමයි අපි සියල්ලම මැද්දෙන් අපි නියම ධර්මයෙන් දැන් තෝරගෙන යනවා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට අපි සවන් දෙන්නේ. දැන් ඔන්න මම කිව්වා මේ කවුද දේශනා කළේ? අපගේ ශාස්ත්‍රුණාසී මාර්ගෝපදේශකයන් වහන්සේ. අපිට තෝරගන්න ඕන පාර පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ විසින්. මේ පාරේ ගමන් කළොත් මේ සම්මාදිට්ඨිය කරා ගියොත්

බරළු ගොඩක් මැද්දි මණිකක් තියෙන එකට හිරු පායන එකට හිරු ගැස් වැටෙනකොට ඒ මණිකට ඒ මණික දිස්නි දෙනවා. අන්න ඒ වගේ වෙන්න මේ මඩ ගොඩක් මැද්දේ පිපුණොත් එහෙම නෙළුම් මලක් ලස්සනට පේනවා. අන්න ඒ වගේ වෙන්න ඔබට ඒක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබ එහෙම කෙනෙක් වෙන්න. අන්න එහෙමයි තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ පෙන්වා දෙනවා, මහණෙනි මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි. දැන් එහෙම වළනකට බුද්ධිමත් පිරිස හැටියට මේ රටේ ඉන්නේ කවුද? කාන්තාවෝ. වැඩිපුර ඉන්නේ කාන්තාවෝනේ. හරි වැඩි. බුද්ධිමත් පිරිසක් හැටියට ඉන්නේ මේ වාගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි කියලා තියෙනවා. ඊළඟට බුද්ධිමත් පිරිස කවුද? හැට පැනලා ඇවිද ගන්න බෑ. ඇස්පී මේ දනිස්නවා ගන්න බෑ. අන්න වෙච්චදී කෝ බුද්ධිමත්? මාගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි. මෙන්න දැන් අපි ඔක්කොම ඇවිල්ලා බුද්ධිමතුන් ටික. අන්න ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ පින්තුන් දැකලා තියෙනවද මුස්ලිම් පල්ලියක ඒ ආඥාව විවරල එළියට බහල යනකොට. අන්න යන පිරිස දැන් අපි වලසහාන විවරල එළියට බහල යනකොට ආන්න බලන්න යන පිරිස ඔන්න වෙනස අපි නැත්තට නැති වෙනවා මේ විදියට ගියොත්. ඇයි? පිරිමි ටික කැලෑවෙදිලා වයසක ආචිල සීල ටිකක් ඊළඟට වයසක අම්මල ටිකක් කිසි දෙයක් කරගන්න බැරි ධර්මයේ පතුරව ගන්න බැරි ධර්මයේ කරා එන්න බැරි පිරිසක් හිටියොත් එහෙම ධර්මයේ වටේ කොහොමද මේක ගෙනියන්නේ? පුළුවන් නම් ගෙදර නැවතිලා පිරිමික් කියවන්න පුතේ ඵලයන් ගිහිල්ලා අහගෙන එල්ල අපිට කියපන් කියලා. ඕන්න කරන්න ඕනේ වැඩේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. ඒ බුද්ධිමත් කෙනා මේ ධර්මයේ ගත්තාම එයා බබලන්න ගන්නවා. ඉතින් ඔන්න බලන්න උන්වහන්සේගේ ධර්මයෙන් කොයිතරම් ප්‍රඥාවක් අපිට දෙනවද කියලා. දැන් අපි මේ අහන්න ලෑස්ති වෙන දේශනාවේ නම මොකද්ද? න තුම්හ ඔබගේ නොවේ. නායං භික්ඛවේ කායෝ තුම්හාකං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ඔබගේ නොවේ. අන්න දැන් මේක බලන්න තියෙන්නේ කණ්ණාඩියකින්. මොකද්ද මේ කණ්ණාඩියේ නම? දහම් කණ්ණාඩිය. සාමාන්‍යයෙන් අපි තමන් දිහා බලා ගන්න වුණාම යන්නේ කුමක් ළඟටද? කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? තමන් දිහා නෙමෙයි කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය ගාවට ගිහලා තමන් දිහා බලමු කන් පේනත් තමන්ම. කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නේ කණ්ණාඩිය දිහා. කණ්ණාඩිය බලනකොට තමන්ව පේනවා. ආන්න ඒකට කණ්ණාඩිය කියන්නේ. ඒ වගේ අපි නියම විදිහට ධර්මයේ දිහා බැලුවොත් තමන්ව පේනවා. අන්න ධර්මයේ දිහා බලනකොට තමන්ව පේනවා. ඔන්න ධර්මයේ මේ කය ඔබගේ නොවේ. අන්න ඒක දිහා බලනකොට තමන්ව පේන්න ඕනේ. අන්න යාට තමයි ධර්මයේ දකින්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නාපි අඤ්ඤේසං වෙන කෙනෙකුගේ නොවේ. වෙන කෙනෙකුගේ නොවේ. පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහණෙනි මේක පරණ කර්මයක්. පුරාණ මිදම් භික්ඛවේ කම්මං පරණ කර්මයක්. අபிසංකතං විශේෂයෙන් සකස් වෙච්ච එකක්. අபிසංචේතිතං චේතනාවකින් හැදිච්ච එකක්. වේදනියන් දත්තබ්බං විදු විදු දකින්ද තියෙන්නේ. ඇත්තද බොරුද දැන් බලන කණ්ණාඩියෙන් බලන්න. දැන් තමන්ව පේන්න ඕනේ මේ කය කියන මේ කය ඔබේ නොවේ. ඊළඟට වෙන කෙනෙකුගේද නොවේ. ඊළඟට මේක පැරණි පුරාණ කර්මයක්. අபிසංඛතං විශේෂයෙන් සකස් වෙච්ච එකක්. අபிසංචේතිතං චේතනාවකින් හැදිච්ච එකක්. වේදනියන් දත්තබ්බං විඳු විඳු දකින්න එකක්. ඕන්නේ එම් සිද්ධුන්නේ නැද්ද බලන්න. දැන් ඉතින් කණ්ණාඩියේ තමන්ම පේනවා දැන්. අන්න විඳු විඳු දකින්න එකක්. තිත්ත වෙන අවස්ථාවල් නැද්ද? අන්න විඳු විඳු දකින්න එක. ඇලිල යන අවස්ථා නැද්ද? තියෙනවා විඳු විඳු දකින්න එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ බඳු ජීවිතේ විහා ශ්‍රාවකයා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන නමක්. తత్రకో బిక్కవే సుతవా ఆర్య సావకో మహానిని మీజన శృతవత్ ఆర్య శ్రావకయా అన్న బుద్రజానన్ వహసికి శ్రావకయాట ఉన్నహసే విసిన్ కేన నమ మొకద్ద శృతవత్ ఆర్య శ్రావకయా కౌద ఔ తిన్ సర తున్ సరనే పిహితుపు అపి තුන්සරණ පිටිපු අපි ගැන මේ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ශ්‍රුතවත් කියන්නේ ඔය සද්ධර්මයේ ශ්‍රෝණය කළා ජීවිතය ගැන ඇත්ත දැනගත්තු ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං මනසිකරෝති. පටිච්ච සමුප්පාදේම මනාකොට සිහි කරනවලු තමන්ගේ ජීවිතයේ තුල. අන්න බලන්න පුංචි හැකියාවක්ද තමන්ගේ ජීවිතය ගැන මොකවත් දන්නේ නැතුව හිටින මිනිස්සෙක් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකී කුණාට පස්සේ බලන්න යාගේ බුද්ධිය කොච්චරයිද කියලා. තමන්ගේ ජීවිතය දන්නේ නැති එක්කන හැමතිස්සෙම ජීවිතය ගැන හිතන්නේ කොහොමද? කේන්දරේ දිහා බලලා කේන්දරේ දිහා බලතින් දැන් මේ දවස්වල මට කීතා. ඊළඟට කීතා ඉවරුනහම රාහු. දැන් මේ බලන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටද? රාහු ඉවරුනහම සිකුරා. ඔන්න බලන ඊට පස්සේ කියනවා මේකට ඔන්න යනවා. ඊට පස්සේ කියනවා ඔන්න බඳින්න කියනවා. චූටි බෙරයක්. විෂ්ණු ආගෝරි. මෘත්‍යුංජය බඳින්ද කියන. අනේ. එතකොට ඒ හිතන පිළිවෙල සෘතවත් ආර්ය ශ්‍රාවකෙකුගේ කල්පනාවක්ද? නෑ නෑ. ඒ අසෘතවා පුතුජනෝ. සද්ධර්ම ශ්‍රවණේ නොලැබූ අන්ධබාල පුතුජන. එයා ඇති මඩගොඩට නෙළුමක් නෑ එතන. මඩ විතරයි තියෙන්නේ. නෙළුම තියෙන එක්කිනා තමයි. පටිච්ච සමුප්පාදේ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ සිහි කිරීම පිණිස ක්‍රමයක් පෙන්වා දෙනවා. ක්‍රමයක්. මේකට තමයි මාර්ගෝපදේශමී කියලා කියන්නේ. උන්වහන්සේ අපිට මේ අන්ධකාර ලෝකයේ විනිවිද බලන්න ආලෝකයක් සපයනවා. උන්වහන්සේ අපිට කියා දෙනවා මෙහෙම. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ මේ ඇති කල්හි මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදිනකොට මේ උපදී. අන්න ඒ තුලින් දැන් ඔය කියපු පුංචි වාක්‍ය දෙක සම්පූර්ණ පටිච්ච සමුප්පාදයේ විමසන්න පාවිච්චි කරන්න කියනවා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ මෙහෙමයි. මේ ඇති කල්හි මේ වේ. ඒ කියන්නේ අවිජ්ජා ඇති කල්ලි සංස්කාර වේ. ඊළඟට සංස්කාර ඇති කල්ලි විඥාණය වේ. ඊළඟට විඥාණය ඇති කල්ලි නාම රූප වේ. ඊළඟට

අයි හැමදේම මොනවද කරන්නේ තියෙන්නේ? මැටි ගිල්ලුත් පිට වෙන්නෙත් මැටි තමයි. හැමදේම කරන්න තියෙන්නේ මැටි ගිල්ල ගිල ඉන්න එකක් මේ සංසාරේ. ඒ જાති එකක්. ඉතින් ඉපදීම කියන්නේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සෙන එකක් නම් දැන් අපි ප්‍රාර්ථනා කළොත් එහෙම ඊළඟ ජීවිතේ නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ඉපදී යන්න කියලා මොනවද පතලා තියෙන්නේ? ජරා මරණ ශෝක වැළපීම් දුක් දුන්න සපයාස වෙන මුකුත් නැහැ. මෙන්න මේක තමයි ජීවිතයක තියෙන ඇත්ත කොටස. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක අවබෝධ කරගන්න කියලා. දැන් අපි පටිච්චසමුප්පාදය ගැන සරල සිංහලෙන් කියමු බලන්න. දැන් අපි කතා කරලි ගොඩක් පාලි වචන ගාලා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඔව්, ඒ කියන්නේ දුකක් තියෙනවා. දුකක් තියෙන බව අවබෝධ වෙන්නේ නැහැ. දවසක් දෙ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මේ ලෝකය පිහිටලා තියෙන්නේ කුමක් මතද? දැන් ලෝකය කියන වචනේ ඇහෙනකොටම අපේ හිතට මැවෙන්නේ මොකද්ද? පෘථුවිය. අය අපි කාලයක් තිස්සේ ලෝකය කී කියලා තියෙන මොකේද? පෘථුවියට. බුදුරජාණන් වහන්සේ පෘථුවියට නෙමෙයි ලෝකය කියන්නේ ජීවිතයට. මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන හයක් තුල ගොඩනැගිච්ච ජීවිතයට ලෝකය. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ඇහුව ලෝකේ තියෙන්නේ කුමක් මතද? උන්වහන්සේ හරියටම තේරුම් අරගෙන හරියටම උත්තරේ දුන්නා. ලෝකයේ තියෙන්නේ දුක මත. ලෝකේ තියෙන්නේ දුක මත. දුක තියෙන්නේ කුමක් මතද? දුක තියෙන්නේ ඇලීම මත. දුක තියෙන්නේ ඇලීම මත නම් දුක නිදහස් වීම තියෙන්නේ කුමක් මතද? ඇලීමෙන් නිදහස් වීම මත. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්නන අවිජ්ජා දුකක් තියෙනවා. ඊගෙන අවබෝධයක් නැහැ. එතකොට මොකද කරන්න තියෙන යට? විඳු ඉන්නේ එක. මේ දුක හටගන්නේ හේතු නිසා ඒකෙන් අවබෝධයක් නැහැ. ඒ හේතු නැති වෙමින් දුක නැති වෙනවා. ඒකෙන් අවබෝධයක් නැහැ. ඒ දුක නැතිවීම පිණිස වැඩපිළිවෙලක් මාර්ගයක් තියෙනවා තමන් තුළ ඇති කරගත යුතු. ඒකෙන් අවබෝධයක් නැහැ. ඒකට කියන්නේ ඒ ආරෂ්ඨාංගික මාර්ගය ගැන අවබෝධයක් නැහැ. මේ කරුණු හතර නොදැනීම මොකද්ද? අවිජ්ජා, අවිද්‍යාව. එතකොට දුක ගැන අවබෝධයක් නැතුව මේක සකස් වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැතුව මේක නැතිවන්නේ කොහොමද කියලා අවබෝධයක් නැතුව නැතිවන්නා වූ මාර්ගය ගැන අවබෝධයක් නැති එක්කෙනා තුළ ගොඩ නැගෙන්නේ දුක විතරයි. පටිච්ච සමුප්පාදේ හැදෙන එක විතරයි. ඒක තමයි අපලෙ. ඊට වඩා ලොකු අපලයක් නෑ. ඒකෙ ඉන්නේ ග්‍රහය 12ක්. ඊට වඩා බලවත් ග්‍රහයෝ නෑ. එතකොට ඒ පටිච්ච සමුප්පාදේ තුල එයා මොකද්ද කළා තියෙන්නේ? පරිසම්පාදේ දන්නේ නැති නිසා සම්පූර්ණ එක ගුලියට එයා ඔක්කොම අල්ල ගන්නවා. කොහොමද? මම, මගේ ආත්මය කියලා. ආත්මය කියන්නේ තමාගේ වසඟේ පවත්වා ගන්නට පුළුවන් දෙයට කියන නමක් තමයි ආත්මය. ලෝකයේ අසතුල තියනොත් තමාගේ වසඟයට පවත්වා ගන්න පුළුවන් දෙයක් තිබ්බා නම් ඇහැට ලිඩ හැදින්නේ. ඒ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන්. එහෙනම් ඇහැ වයසට යන්නේ නැහැ. මොකද අපි ඇහැට කියනවා එහෙනම් ඒ ඇස හිටපියොහම පුළුවන්ද? බෑ. කනට තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්ද මේ කන? බෑ, ආත්මයක් නෑ. දිව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. නාසය තමාගේ වශයෙන් පවත්වන්න බෑ. දිව තමාගේ වශයෙන් පවත්වන්න බෑ. කය තමාගේ වශයෙන් පවත්වන්න බෑ. මනස තමාගේ වශයෙන් පවත්වන්න බෑ. මට දුක උපදින්න එපා. ඒයි එම්බා මනස මට දුක උපදින්න එපා. පුළුවන්ද? බෑ. අන්න එහෙනම් මේසකනාසයේ දිවකය මනස පාලනේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. බාහිර ඇසකනාසයේ දිවකය මන තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. අනාත්මයි. මේක නවබෝධියක් නෑ. අවිජ්ජා තුල ඉන්නේ කිනාට? ඒ නිසා යා තමා කියලා හිතාගෙන තමයි මේ ආස්වාස ප්‍රසවාස කරන්නේ. ඔන්න අවිජ්ජා පත්‍ය සංඛාරා. තමා කියලා හිතාගෙන තමයි වචන වලින් යා හිතන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. තමා කියලා හිතාගෙන තමයි අඳුනගන්නේ. මම අඳුනගන්නවා මේවා. මම විඳිනවා. අවිජ්ජා පත්‍ය සංඛාර සංඥා වේදනා චිත්ත සංඛාර. මේ නිසා මොකද වෙන්නේ? සම්පූර්ණ අවිජ්ජා සහගතව සකස් වෙච්ච දෙයක් තුල දැනීමක් ඇතිවෙනවා. එහින් චක්කු විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇතිවෙනවා කණින් සෝත විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇතිවෙනවා නාසයෙන් ගහන විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙන දිවෙන් ජීවා විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙන කයින් කාය විඥානේ අවිජ්ජා සහගතයි. දැනීමක් ඇති වෙන මනෙන් මනෝ විඥානේ අවිජ්ජා සහගතයි. මේ නිසා සම්පූර්ණ ගොඩනැගෙන ලෝකේ විඥාන පත්‍ය නාම රූපං. ගොඩනැගෙන ලෝකයේ තුල තියෙන රූප කියන්නේ පටවියා පොතිජෝ වායෝ වලින් හදිච්ච දේ භෞතික සාධකයක් හැදෙනවා. ඒකත් අවිජ්ජා සහගත විඥානයක් මුල් කරගෙන. ඊළඟට ඊළඟට නාමයට කරුණු පහක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සන්න පස්ස මානසිකාර අන ස්පර්ශේ අර අවිජ්ජා සහගතව තමයි එකතු වෙන්නේ. ඇහි රූපයයි චක්කු විඥානයයි, කනයි ශබ්දයයි සෝත විඥානයයි, නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයයි, දිවයි රසයයි ජීවා විඥානයයි, කයයි පහසයි කාය විඥානයයි, මනසයි අරමුණි මනෝ විඥානයයි. ඉතින් විඳීම, හඳුනා ගැනීම, චේතනා. චේතනා කියන්නේ කර්මය. ඊළඟට මානසිකාර ස්පර්ශ හැදිලා මන්නේ මේ නාම රූප අර අවිද්‍යා සහගත විඥානය. ඒ ප්‍රතිපලයක් හැටියට පවතින්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මන. දැන් ඔක්කොම හැදලා තියෙන්නේ මම කියන ලෝකයේ තුල, මගේ කියන ලෝකයේ තුල. මට ඕන හැටියට මේවා පවත්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙනවා කියන මිත්‍යාව තුල, මිත්‍යාව තුළ, මිත්‍යා ආකල්පය තුළ. ඊරසන් ලෝකිත එකක තියෙන ස්පර්ශේ ඇති වෙච්ච ගමන් දැන් වෙන අර විඥාන පත්‍ය නාම රූපං කියනවා තමයි දැන් තියෙන්නේ. ඔන්න ඇති වෙන වේදනා. වේදනාව ඇති වෙච්ච ගමන් ඒ වේදනාව පුදුම එකක්. විඳීම කියන එක. ඒක ටියුබ් එකක් වගේ. අර දත් මදින්න පොඩි ටූත් පේස්ට් ඒවත් ටියුබ් එක. වේදනාව ඇති කරන ටියුබ් එක මිරිකෙනවා ඉබේ. එතකොට ගම් එකක් එළියට එනවා. ඒක තමයි තණ්හා. ඒකෙන් මොකද කරන්නේ? අලෝනවා. ඒක ඇලෙනවා නිකම්ම. ඇහෙන් රූපේ දැක්ක ගමන් ඔන්න ස්පර්ශයක් ඇති වෙනවා. ඇහි රූපය විඥානය එකතු වුණා. එවිතෙච්ච ගමන් විඳීමක් ඇති වෙච්ච ගමන් ගම් එක මිරිකිලා ඇලෙනවා නිකම්ම. අන් අපි තමයි මේකේ කියන ලොකු ගම් බෝතල් වගේ. අපි ඔක්කොම ගම් හදන්නේ. ඒ වෙන මොකද වෙන්නේ? ඇහැට ඇලෙනවා. ඇහෙන් පේන රූපෙට ඇලෙනවා. කනට ඇලෙනවා. කනෙන් ඇහෙන ශබ්දෙට ඇලෙනවා. නාසයට ඇලෙනවා. නාසිරින් දැනෙන ගඳ සුවඳට ඇලෙනවා. දිවට ඇලෙනවා.

ඉවර වෙන්නේ නැහැ කියන හැම ලේසියෙන් අන්න බලන්න මේ පටිච්ච සමුප්පාදේ චක්‍රේ හැදෙන කම්ම මේක තියෙනවා. එතකොට මේ ධර්මයේ ඉස්සරහා දැන් ඔය අපි මේ කතා කරපු ධර්මයට කේන්දරය ගලපන්න පුළුවන්ද? ආ දැන් කියන්නේ මඩවලේ නෙළුම පිපිල නම් ඔන්න දැන් සුවඳ හමන්න ඕනේ. කේන්දරය ගලපන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ අවුරුදු 50කටක් මොන කේන්දරද? මේ ආපු ගමන දිහා බලන එකට මෙරිලා නිරේයයිද? තිරිසන් ලෝකයයිද? පෙරේත ලෝකයයිද? දන්නේ නැහැ. මේ ජීවිතේ තමයි අර බය කොහොම තියෙන්නේ අවබෝධ නැතිකම නිසා. අවබෝධ නැතිකම නිසා. ඊට පස්සේ තමයි එක එකව ගන්නවා. එක එකව ගන්නවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කොච්චර කෙලින් හිටියද? පුන්සර්ණේ පිටලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ අන්න සිහි කරනවා යා. දැන් මේ පටිච්චසමුප්පාදේ සිහි කරන්න ගන්නේ අර කරුණු දෙකයි. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදී. දැන් මතක තියාගන්න ඕනේ මෙහෙම එකක්. මොකද්ද? මේ ධර්මය අවබෝධ වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. බුද්ධිමතුන්ගේ ලක්ෂණයක්. මොකද්ද? සාවධානව ඇහුම්කන් දීම. සාවධානව ඇහුම්කන් දීම. ඒක තියෙන්න ඕන. සාවධානව ඇහුම්කන් දෙන්න බැරි එක්කිනාට මේ ධර්මය අල්ලන්න බෑ. ඇයි? යා කලබල වෙනවා එක පාටම. සාවධානව ඇහුම්කන් දෙන්න බැරි එක්කිනා කලබල වෙනවා. ඔන්න බුදුරජාන් වහන්සේගේ කාලේ එක්කෙනෙක් හිටියා. වයසක බමුණෙක්. එයාගේ පුතෙක් හිටියා. ඒ පුතා මැරුණා. මෙයා හැමදාම සෝනට ගිහිල්ලා සෝන දිහා බලාගෙන එයා ඉස්සර බ්‍රාහ්මණයට කොණ්ඩේ වවුනානේ. කෙහෙවලු කඩාගෙන අඬල මූණ හූරගෙන කඳුළු පෙරාගෙන කබහලාගෙන දැන් ඔන්න එනවා. එනකොට බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. උන්වහන්සේ "ආ මොකද මේ අඬන්නේ? අනේ ස්වාමීනි මගේ එකම පුතා මැරුණා. මම මේ ගිහින් බලබල අඬන්නේ එනවා." උත්ින් පුතාට බොහොම ආදරේ වගේ. "අනේ ස්වාමීනි මට හරීම ප්‍රියයි." එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා "ඔව් ඔව්. ප්‍රිය දේවල් නිසා තමයි දුක උපදින්නේ" කිව්වා. එතකොට සාවධානව සවන් දෙන කෙනෙක් නම් එයාට තේරුන්නේ නැත්තම් එයා කියන්නේ ස්වාමීනි මට මේක අර්ථ වශයෙන් තෝරලා දෙන්න. මේ මෝඩයා ඒක කිව්වේ නැහැ. අන්න බලන්න සාවධානව සවන් දෙන්න හැකියාවක් තිබුණ නැහැ. එයා රාමුවක හිටියේ. එයා එක පාටම කිව්වා මොන පිස්සුද ප්‍රිය දේවල් නිසා එහෙම උපදින්නේ නැහැ දුක. මේ අඬනද? ඔන්න බලන්න මෝඩයන්ගේ ලක්ෂණ. කිව්ව ප්‍රිය දේවල් නිසා සතුටක් ප්‍රීතියක්මයි උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේටත් ගස්සගෙන ගියා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ නමක් මොන ගැහුණා. ඇස් දෙකින් දැක්කා. බණපදයකුත් ඇහුණා. දැක්කද ප්‍රිය අර සාවධානව සවන් දීමේ හැකියාව නැති අවාසනාවන්ත නරයට වෙච්ච දේ. ඊට පස්සේ ගියා කඩපිල්ලට. කඩපිල්ලට යනකොට කොල්ලු ටිකක් ඉන්නවා. බూరు වග ගහ. ඒ කොල්ලන්ට කිව්වා මං අද දුන්න කිව්ව ශ්‍රමණ ගෞතමයන්ට. ඉතින් මේ මහා ජයග්‍රහණයක් කළා මේ දැන් මේ යනවා. අන්න දැක්කද මෝඩියාගේ තරම. දුන්න මොකද්ද කියලා ඇහුවා. මේ ශ්‍රී ලංකාවට කියනවා මොකද්ද? මේ මට කියනවා ශ්‍රමණ ගෞතමයෝ ප්‍රියෝ දේවල් නිසා දුක උපදිනවා කියලා. ඉතින් ඒකෙන් තමයි මොකද්ද කිව්වේ? මං කිව්වා ප්‍රියෝ දේවල් නිසා උපදින සතුටක්මයි මොන දුකක්ද? අර බూరుව ගහන කොල්ල ටික අප්පුඩියක් ගහලා කිව්වා උඹ හරියට හරි කිව්වා. අන්න බూరు ධර්මේ. ගැලපිලා ගියා හොඳට. හොඳට ගැලපිලා ගියා. එතකොට බලන්න අසවන් දීමේ හැකියාව තිබුණා නම් අර පුද්ගලයාට ධර්මයේ දකිනවා. අන්න එකෙන් තේරුම් ගන්න සාන්දීමේ හැකියාව තමන් ළඟ තියෙන්න ඕනේ. සාන්දීමේ හැකියාව. සාන්දීමේ හැකියාව තියෙන කෙනා ඒක තමන්ට ගලපලා බලන්න ඕන. දැන් යාට බැරි වුණේ මොකද? එයා අහබ ගමන් කලබල වුණා. ප්‍රතික්ෂේප කළා ඒ මතය. ඒකයි ඒක අහුන්නේ නැත්තේ. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන තේම. දැන් ওই මං කේන්දරයට ගිහිපු ගමන් කේන්දර සරණ ගිහිපු අයට ඒක පාට දුන් යනවා. ඊට පස්සේ එහෙම කොහොමද? අරව කොහොමද? මොකද මේ? මේ උන්වහන්සේට මොකද මේ වෙලා තියෙන්නේ කියනවා. ඒකට ඔය ධර්මය ගන්නෙ නෑ. ධර්මය යන්නේ නෑ. එහෙම නෙමෙයි හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියන්නේ. මේක යම්කිසි අර්ථයක් තියෙනවා. කියලා ධර්මයේ හිතනකට තමයි මෙයාට මේක පැහැදිලි වටහින්න පටන් ගන්නේ. ධර්මයේ හිතනකට. අපි මේ ඇවිල්ලා තියෙන දුර සුළුපටු දුරක් නෙමෙයි. මේ දුර නවත්වන දර්ශනය. දර්ශනය කියන්නේ අවබෝධය. අපි ඇති කරගන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ ළඟට කියනවා ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්හි මේ නැත. අන්න බය වෙන දෙයක් නෑ අපට. මේ නැති කල්හි මේ නැත. මේ නැතිවන විට ඉමස්ස නිරෝධා. මේ නැතිවන විට ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වෙයි. මේ නැතිවන විට මේ නැති. මේ නැතිවන විට මේ නැති වෙයි. එහෙනම් මම එකක් කියන්නම්. පළවෙනි එක ඊට පස්සේ අනිතිය කියන්න. මේ නැති කල්ලි මේ නැත. අවිද්‍යාව නැති කල්ලි සංඛාර නැත. ඊළඟ එක කියන්න කට්ටිය. සංඛාර නැති කල්ලි විඥාන. මේ කටින්වත් කියන්න අඩු ගන්නක මතකෙට ගන්න. සංඛාර නැති කල්ලි විඥාන නැත. විඥාන නැති කල්ලි නාම රූප නැත. නාම රූප නැති කල්ලි අන්න සලායතන නැහැ. ඊළඟට සලායතන නැති කල්ලි ස්පර්ශේ නැත. ස්පර්ශේ නැති කල්ලි වේදනා නැත. දැන් මේ වේදනා කිය මොන වේදනාද? අවිජ්ජාව මුල් කරගෙන හටගන්න වේදනා නැත. ඇයි ඒ? අවිජ්ජා අවිද්‍යා සාගත වේදනා නැත. වේදනා නැති කල්ලි තණ්හා නැත. ගම් නැත. තණ්හා නැත. තණ්හා නැති කල්ලි උපාදාන නැත. උපාදාන නැති කල්ලි භවය නැත. භවය නැති කල්ලි ඉපදීම නැත. ඉපදීම නැති කල්ලි ජරා මරණ ශෝක වැළපීම් දුක් දොන්න සෝසුසුම් නැත. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා අවිද්‍යාව නැතිවන විට සංඛාර නැති වෙයි. සංඛාර නැතිවන විට විඥාන නැති වෙයි. විඥානේ නැතිවන විට නාම රූප නැති වෙයි. නාම රූප නැතිවෙන විට සලායතන නැති වෙයි. සලායතන නැතිවෙන විට ස්පර්ශේ නැති වෙයි. ස්පර්ශේ නැතිවෙන විට වේදනා නැති වෙයි. වේදනා නැතිවෙන විට තණ්හා නැති වෙයි. තණ්හා නැතිවෙන විට උපාදාන නැති වෙයි. උපාදාන නැතිවන විට භවය නැති වෙයි. භවයෙන් ආන්න දැකලා භවය කියන්නේ ආන්න රෝකඩේ නටවන ආන්න කර්මය නැතිවන විට රෝකඩේ නැත. ඒ කිව්වේ ඉපදීම නැත. ඉපදීම නැතිවන විට ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් නැත. මේක තේරෙන්න නම් අර මම කියන අදහස අයින් කරලා හේතුඵල හැටියට බලන්න පුළුවන් වෙන්න ඕනේ. හේතුඵල හැටියට බලන්න බැරි කෙනාට මොකද වෙන්නේ? එයා මම කෝ පුහුටලා හිතන ඉපදීම නැත. ඒ මොකද්ද? ඉපදීම නැත. එතකොට මම මොකද මොකද වෙන්නේ? ආන් හරීම අසරණ වෙනවා යා ඊට පස්සේ. අය දැන් යාස මම කියලා අදහස පිටතල, කන මම කියන අදහස පිටතල, නාසය මම කියන අදහස පිටතල, දිය මම කියන අදහස පිටතල, ශරීරේ මම කියන අදහස පිටතල, මනස මම කියන අදහස පිටතල. අය යා දන්නේ ඒවා නාම රූප පත්‍ය කියලා. නාම රූපයන්ගෙන් සකස් වෙනා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැති වෙනවලු. මම ඔන්න පපුවට ගහ ගන්නවා. ගහගෙන ඇද්දගෙන වැටෙනවා කිහිල් කන්දක් වගේ. ඕන්නේ මම නැති වෙන වූ එපා. එපා වෙනවා අපිට තව සංසාරේ යන්න ඕන. අපිට බ්‍රහ්ම නිවන් දකින්න ඕන නැහැ. අපිට බ්‍රහ්මී අවශ්‍යතාවයක් නැහැ. අපි හිමීට එන්නම්. කියන්නේ නැද්ද? ඒ ඔක්කොම අයිති වෙන්නේ අසුත්තවා පුතුජනෝ. අයි ඒ සද්ධර්මයේ අහල මේක නිවැරදි කරගෙන නැහැ. ඒ නිසා පුතුජන මතයක් තුළ, ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියක් තුළ සක්කාදිට්ඨිය තුළ ඉඳලා ඔන්න බලනවා. ඔන්න නිවන කියන වචනේ ඇහෙන එකට ඊට පස්සේ කල්පනා කරන මොකද වෙන්නේ? නිවන් දැක්කහම ඔන්න දැන් ඊට පස්සේ ඒක හොයන්න ගන්නවා. දැන් එයාට ඕනේ නිවන් දකින්න නෙමෙයි, නිවන් දැකපේ කෙනාට මොකද උනේ? එහෙම දැනගන්නකම යා නිවන ගැන හිතන්න බයයි. නිවන ගැන හිතන්න බයයි. දැන් යා හිතන ඉඳන් මොන පිරිනුවම් පානවා? මුකුත් නෑ. මොකද උනේ එතකොට? ඔන්න බය වෙනවා. ඒ මොකද ඒ මොකක් තුළ ඉඳලා බලන නිසාද? ආත්ම දෘෂ්ටියක් තුළ ඉඳලා බලනකොට හිතෙනවා ඒ ආත්මය නැතු යනවා. අන්න බය හිතෙනවා. ඊට පස්සේ නිවන කරා යන්නේ. යා ඊටසි බයයි ඊ ධර්මයට. ඊට පස්සේ අනිත්‍ය ධර්මයට බයයි. ඊට පස්සේ මොකද වෙන්නේ යාට? යා ඒක හිතන්න කැමති නෑ. අන්න එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අයිති නෑ. එයාට අයිති නෑ. යා බුද්ධිමතුන්ගේ ගොඩට වැටෙන්නේ නෑ. එයා වැටෙන්නේ අවාසනාවන්තින්ගේ ගොඩට. එයා බොරළු ගොඩි මොකක්ද? බරු කැටයක් විතරයි. මඩගොඩි මඩ ටිකක් විතරයි. කරවලේ කරවලක් විතරයි. මුකුත් නැහැ. එයාගේ ජීවිතේ විනිවිද දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දරුවේ මේ ජීවිතේ හිල් කරගෙන යන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ජීවිතේ විදගෙන යන්න බලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අන්න යාට උතරයි ජීවිතේ පේන්නේ. අන්නේ මේකෙන් නිදහස් වෙනවා. ඒක බුද්ධියෙන් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධිමතුන්ට පමණයි කියන්නේ. ඇයි සාමාන්‍ය කෙනාට මේ ජීවිතේ හිල් කරගෙන යන්න බෑ? ලুকু කවරයක් හදාගෙන තියෙන්නේ මම කියලා. ඒක හිල් කරගන්න බෑ. අන්නේ හිල් කරගෙන යන්නේ මොකෙන්ද? මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන්. දැන් එතකොට කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උන්වහන්සේ මේ දේශනා කරන දේශනාව දිහා බැලුවාම මේ පුංචි දේශනාව නතුම්හ ඔබගේ නොවේ. ඒතර ඔබගේ නොවේ වෙන කෙනෙකුගේත් නෙවෙයි. එහෙනම් මොකද්ද? හේතුඵල දහමක්. හේතුඵල දහමක්. අන්නේ හේතුඵල දහම තමයි සීකරන්නේ. කොහොමද? මේ ඇති කල්ලි මෙය වේ. මේ උපදින විට මේ උපදී. මේ නැති කල්හි මේ නැත. මේ නැතිවන විට මේ නැතිවේ. අන්නේ ඒ දර්ශනයට කියන්නේ මොන න්‍යායද? ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය කියන්නේ මේ ආර්යයන් වහන්සේලා අවබෝධ කරන මේ ලෝකයේ පිළිබඳ තියෙන හැබෑම වැඩපිළිවෙල. එහෙනම් දිව්‍ය ලෝකේ උපන්නත්, බඹලෝ උපන්නත්, කොහේ උපන්නත් වැඩ කරන්නේ මේ චක්‍රයේ තමයි. පටිච්ච සමුප්පාද චක්‍රේ. මෙන්න මේක තමයි නැති කරන්න තියෙන්නේ. එහෙනම් මේක තේරුම් ගන්න ශ්‍රාවකයා අන්න සම්මාදිට්ඨිය කරා යනවා. සම්මාදිට්ඨිය කරා යනකොට එයාට පුළුවන් අවිජ්ජා හිල් කරගෙන යන්න. අවිජ්ජා හිල් කරගෙන ගිහිල්ලා බලන්න පුළුවන්.

අර පුතජන ආකල්පින මුකුත් කරන්න බෑ. අන්නේ නිසා මේක මේ ධර්මයේ කරා යන එක බුද්ධිමත් කෙනාට. ඒ කියන්නේ පින්වතුනි දැන් මම හිතාගෙන ඉන්නේ මෙහෙමයි. ඉස්සර මං හිතාගෙන ඉති 75%කට පුළුවන් කියලා. දැන් එහෙම නේ මං හිතන්නේ. 1000ට 5 දෙනයි. 100ට භාගය. 1000ට 5 දෙනයි. ඒ 5 දෙනාට ඇතුල් වෙන්න බලන්න. 1000කට 5 දෙනයි. මම මේක තීරණ අරගෙන කියන කතාවක්. මං ඉස්සරිත 175යි. මං බැස්සුවා 160යි කියලා. ඊට පස්සේ බැස්සුවා 150යි කියලා. ඊට පස්සේ බැස්සුවා 120යි කියලා. ඊට පස්සේ බැස්සුවා 105යි කියලා. ඊට පස්සේ බැස්සුවා 101යි කියලා. නෑ 100ට භාගයට බැස්සුවා. දැන් 1000ට 5යි. 1000ට 5 දෙනයි මේක අල්ලගන්නේ. එතකොට ඔබ ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න. ඔබ ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ඒක හොඳට හොයන්න පුළුවන්. දැන් ඔබ ඔබේ ඔබ දිහා දැන් බලන දහම් කණ්ණාඩි දැන් ඔබේ කේන්දරේ ඔබට පේනවා. මොකද්ද ඔබේ කේන්දරේ? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. ඔන්න ඔබේ කේන්දරේ. ඔන්න එනවා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව. ඔන්න අපලේ පල දෙනවා ඊළඟට. භව පත්‍ය ජාති. ඔන්න ඊට පස්සේ ජාති පත්‍ය ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායස හට ගන්නවා. ඊළඟට ආයමක කේන්දරයක් හැදෙනවා ඊළඟ ජීවිතයේට. අවිද්‍යා පත්‍ය සංඛාරා කේන්දරය තමයි ආයි භව පත්‍ය ජාති කියවම හරි. ඊළඟට ආය හැදෙන භවයක්. ඒ නිසා ආයෙත් උපදිනවා. උපදිච්ච එකම ආය හැදෙනවා කේන්දරේ. ආය උපදිනවා. මේ විදිහට අපි ඇවිල්ලා තියෙනවා කල්ප කෝටි ගණනක්. අපි මොකද්ද කරන්නේ මේ ජීවිතේදී? අන්තිමට එක දෙයක් කරනවා. මොකද්ද? මේ මහ පොළොවට පස් චුට්ටක් වැඩි කරනවා. මේ ශරීරයෙන් ඒක කරනවා අපි. ඊට පස්සේ මෙල්ල ආය උපදිනවා. උපදින ආය පස් චුට්ටක් වැඩි කරනවා. ඊට පස්සේ ආය උපදිනවා. මේ මහා පෘථුවිය සොහොනක්. මේ මහා පෘථුවිය සොහොනක්. හැම සතෙකුගේම මලකුණක් හැමතැනම පස් වෙනවා. මේ මහා පෘථුවිය සොහොනක්. මේ මහා පෘථුවිය නැමැති සොහන අපි කල්ප ගානක් තිස්සේ වැඩුවා. අනේ බුදුරජාණන් වහන්සේගේ කෝණිය ඔය. ඔය කෝණින් බලනකට කේන්දරයට දෙන්න තියෙන තැන මොකද්ද? බිඳුව. කල්ප ගානක් තිස්සේ මේ සොහන අපි වැඩි කළා. අපි උපදින අපි අලි වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. හරක් වෙලා ඉපදිලා පොළොවට පස් දුන්නා. මේක ආකාර සත්‍යලා ඉපදිලා පොළොවට පස් දුන්නා. මිනිස්සුලා ඉපදිලා පොළොවට පස් දුන්නා. මේ ජීවිතේ දිද්දේනවා අපි. ඊළඟ ජීවිතේ දිද්දේනවා. ඊළඟ ජීවිතේ දිද්දේනවා. යම් දවසක මේක නවතිලා මහා පොළොව නැමැති සෝහන ගොඩ කරන එක නවතින්න නම් මලකුණු ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. මලමිනි ප්‍රමාණය අන්න සෝතාපන්න වෙච්ච කෙනෙකුට අන්න සෝහන පුරෝණ එකින් යා නිදහස් වෙනවා. ආත්ම භාව 7යි. පුදජන කෙනෙකුට කෙලවරක් නැහැ. අන්න මේ ධර්මයේ ගමන් කරන කෙනා තමයි මේකෙන් නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපට තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරේ පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වෙච්ච එක්කන මෘත ශරීරයක්. ඇවිදගෙන ගියාට hina වුණාට ඔය හෝටල් වලින් කකා බිබි හිටියට ඔව් ෆැෂන් හවුස් වලින් අඳුන් දාගත්තට ඇඟි මොකද්ද මේක? මෘත ශරීරයක් ඇවිද්දවන්නේ අපි. ඇයි? ඇස්නේ. ඇස් ලැබෙන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. ඇස් ලැබෙන්නේ ඉස්සෙල්ලා වුණාට මොකද්ද? ප්‍රාණය ඕනේ. පණ ප්‍රාණය නෑ. ප්‍රාණය කියන්නේ මොකද්ද? තුන් සරණේ. තිසරණේ හිතේ පිහිටියනම් ඔන්න පණ ලැබුණා. සම්මාදිට්ඨියෙන් ලැබුණා නම් ඔන්න ඇස් ලැබුණා. ඊට පස්සේ උන්න අතපය හම්බ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. එයා යන මාර්ගයේ අමරණීය මාවතක් මහා පෘථිවිය නිමිති සොහොන් පිටිය ගොඩ කරන මාවතක් නොවේ. අමරණීය මාවතක් කරායා යනවා. ඒ අමරණීය මාවත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අමරණීය මාවතේ ගිහින් එයා ජාති ජරා ශෝක වැළපීම් දුක්දුම් නැති සෝසුසුම් නැති සදාකාලික සැපයටපත් වෙනවා. ඒ නිසා ඔබටද ඒ සදාකාලික සැපේ කරා යන අමරණීය මාවතේ ගමන් කිරීම පිණිස චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. සාදු සාදු.